ඔබ ආරක්ෂාවට සහතික වෙන්න පුළුවන් ඔබ වෙනුවෙන් සටන් කරන්න පුළුවන් කට්ටිය යවමු එහෙම යවනවා නම් ඔබට තෝරා ගැනීම ගොඩක් නැහැ ඒකයි තියෙන්නේ ඒක තමයි මේ වේදිකාවේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ තමයි තෝරගන්න තියෙන්නේ අපි කියන්නේ ඒක තෝරගන්න යවන්න විශාල ප්‍රමාණ කියලා බලන්න ඇයි අපි එහෙම කියන්නේ දැන් බලන්නකෝ අනිත් පක්ෂවල දත්තේ මොකක්ද ඡන්දයක් දෙන්න පුළුවන් කට්ටිය ලයිස්ට් වල ඉන්නවද දැන් සමහරු කියනවානේ අපි නම් ඉතින් પરම්පරාවෙන් UNP කාරු කැපුවත් වල පාට සමහරු කියනවානේ අපි ඉතින් බණ්ඩාරමට මහතාගේ ශ්‍රී ලංකා කැපුවත් නිල් පාට ආක්‍රමක නැහැ බලන්නකො ලයිස්ට් ගියා කොහොමද තමන්ගේ පාට කොළපාටුනාට කොළපාට ලයිස්ට් ඉන්නවද ඡන්දයක් දෙන්න පුළුවන් කට්ටිය නෑ පවුල් වාදේ තියන්නේ අයියක් ඉන්නවා මල්ලිත් ඉන්නවා අක්කක් ඉන්නවා නංගිත් ඉන්නවා පවුල් පිටින් ඇවිත් පරණ කට්ටිය අලුත් මුණක් එහෙම තියෙනවද අලුත් මුණු නෑ හිටපු කට්ටිය පරණ කට්ටිය කලින් කාපු කට්ටිය ඒගොල්ලෝ ඇවිත් ඉන්නේ